මට නම් එතුමිය කියන්නේ එහෙම අදහසක් නැහැ. හැබැයි ඉතින් චන්ඩිකා කියන්නේ දේශපාලන ඒ වචනේ කියන්නේ හොඳට දේශපාලන සතෙක්. මන් නම් පොදු වෙන්නේ නැහැ එතුමිය පාර්ලිමේන්තුවට ආවොත්. මොකද ඒ කාලේ අපි එතුමියගේ ආණ්ඩුවේ ඉන්න කාලේ එතුමිය හැමදාම කියනවා මං ජනාධිපති ධූරයෙන් ඉවත් වුණායින් පස්සේ මම ආසය පාර්ලිමේන්තුවට ඇවිල්ලා බැක් බෙන්චර් කෙනෙක් හැටියට. ඔය පිටුපස බැක් බෙන්චර් කෙනෙක් හැටියට ඔය වාද විවාද සහභාගීද ආසය කියලා එතුමිය ඒ කාලේ අපිට කැබිනට් මණ්ඩලේ කියලා තියෙනවා. ඒක වරදක් නැහැ එතුමියගේ දැනුම ඥානය රටේ අභිවෘද්ධිය සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒක වැරදක් නැහැ. මං හිතන්නේ ඒක හොඳ දෙයක්. සත්‍ය කියන්නේ පොලිටිකල් ඉංග්‍රීසියකට පොලිටිකල් ඇනිමල් කියලා. ඒක සත්‍ය කියන අපහාස වලදී දෙන්නේ පොලිටිකල් ඇනිමල් ඒක තේරුම් ගන්න ඕනේ.